नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदखं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि साधु පින්වත්නි අද නිකිනි පොහොය දවසේ අපි මේ සූදානම් වෙන්නේ අපි ජීවිතයේ අප අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු එක්තරා පැතිකඩක් ගැන අහන්නයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සත්‍යයක් සත්‍ය කියන්නේ කාලයකට වෙනස් නොවන දෙයක් ප්‍රදේශානුව වෙනස් නොවන දෙයක් ජාතීන් අනුව වෙනස් නොවන දෙයක් ඒ සත්‍ය උන්වහන්සේ එක එක පැතිකඩ ඔස්සේ අපට පැහැදිලි කළා මේ මිනිස් ලෝකයේ ගැන උන්වහන්සේගේ දේශනා ඇසුරින් අපි ටිකක් කල්පනා කරන්ට වටිනවා. උන්වහන්සේ දේශනා කළා තිබෙනවා සූත්‍ර රාශියක් මනුස්ස චුති කියන නමින්. දැන් මිනිස් ලෝකේ ඉන්න අපි කොයි වෙලාවෙ හරි චුත වෙනවා. මොකෙන්ද චුතවන්නේ? මේ මිනිස් ලෝකෙන්. දැන් මෙතුවක් පුරා මිනිස් ලෝකෙට අපි ඇවිදින් මේ ජීවන කාලේ අප දැක්කේ නැද්ද මිනිස් ලෝට ආපු අය මිනිස් ලොවින් චුත වෙනවා අපි දැක්කා එතකොට මිනිස් ලොවින් ඔවුන් චුත වෙද්දී එක එක ආකාරයට සමහරු වතුර ගහගෙන ගිහිල්ලා චුත වුණා සමහරු හදිසි අනතුරු වලින් චුත වුණා මේ යාංගල් මෝදර හන්දියේම කී දිනක් චුත වුණාද කෝචීට හැපිලා සමහරු ලෙඩදුක් වලින් චුත වෙනවා සමහරු වසවිස කාලා මිනිස් ලෝකෙන් චුත වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මනුස්ස ලෝකෙන් චුත වෙන අය නැවත මිනිස් ලෝකට එද්දී නියපොත්තර ගත්තු පස් ටිකක් වගේ ආපසු වෙන අය එහෙනම් අපිට එකක් පැහැදිලි මිනිස් ලෝකයෙන් චුත වෙන සියල්ලෝම නැවත මිනිස් ලෝකට නොපැමිණితి මිනිස් ලෝකයෙන් චුත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මහා පොළොව වගේ කොටසක් නිරේ යනවා එහෙනම් අපිට හිතා ගන්න පුළුවනි මිනිස් ලෝකයෙන් චුත වෙන කොටසක් නිරේ යනවා ඊළඟට උන්වහන්සේ දේශනා කළා මහණෙනි මිනිස් ලොවින් චුත වෙන බොහෝ අය තිරිසන් ලෝකෙට යනවා ඊළඟට උන්වහන්සේ දේශනා කළා මිනිස් ලොවින් චුත වෙන බොහෝ අය ප්‍රේත ලෝකෙට යනවා එතකොට අපට එකක් පැහැදිලි මිනිස් ලොවින් චුත වෙන බොහෝ අය නැවත මිනිස් ලොවට නොයනවා පමණක් නොව ඔවුන් සිටි තැනට වඩා මහා අගාධයකට වැටෙනවා. ඉතින් මේ නිසා දැන් මිනිස් ලෝකේට ආපු අය මිනිස් ලෝකෙන් චුත වෙලා නිරේ ගියාම දැන් මිනිස් ලෝකෙන් ආපු කෙනෙක් මිනිස් ලෝකෙන් චුත වෙලා නිරේ ගියාට පස්සේ අපට දැනගන්න තොරතුරු තියෙනවද අස්වල් කෙනා මලා දැන් ඔහු නිරේ කියලා නැහැ. ඒක මේ වගේ එකක්. කවුරු හරි කෙනෙක් රස්සාවකට පිටරට යනවා. ඔහු කුමක් හෝ වරදකට හෝ නොකල වරදකට අහුවෙනවා ඒ රටේ නීතියට. ඊට පස්සේ ඔහු එහි හිරගත කරනවා. ඊන් පස්සේ අපි මෙහි කියන්නේ මොකද්ද? අස්වල් කිනා රට ගියා, ලියුමක්වත් නැහැ, තොරතුරක් නැහැ, මොන වුණාද දන්නේ. මිනිසුන් අතරම මොනවා වුණාද දන්නේ කියන මට්ටමට මිනිසුන් පිළිබඳ තොරතුරු නොදැනී යනවනම් නිරේ ගියපු කෙනෙක් ගැන කිසිම දවසක කාටවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට දැන් සමහරු ගින් තිරිසං අපාය උපදිනවා. දැන් තෝදෙය්‍ය බ්‍රහ්මණයා මිය ගිහින් ඔව් තමා හිටි නිවසේම ඔව් බලු පැටියෙක් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ ඔහුගේ ජීවිතය හඳුනා නොගන්න ඒ බලු පැටියා ගෙදර හැදිලා වැඩිලා මැරිලා යනවා. අපි නෑදෑයන් කොච්චර ඇද්ද? අපිත් එක හිටපු අය කොච්චර ඇද්ද? මෙලහට තිරිසන් ලෝකේ මේ වෙද්දී ලොකුත් දන්නේ. ප්‍රේත ලෝකෙ ගැන අපි දන්න තොරතුරු ඉතාම ස්වල්පයයි. ඒ අපි දන්නේ මේ මිනිස්සුන්ට ප්‍රේතය ආවේශ වෙනවා. ඒ කියන්නේ ප්‍රේතයන් විසින් මනුස්සයන්ග ජීවිත ආක්‍රමණය කරනවා. කල්ලේ මනුස්සයාගේ මනස ග්‍රහණය කරනවා. ග්‍රහණය කළේ මනුස්සයාව තමාගේ යටතට ගන්නවා. ඊට පස්සේ ඔහු කතා කරනවා. ඒකෙන් තමයි අපි හඳුනගන්නේ ප්‍රේත ජීවිතය ගැන යම් යම් තොරතුරු. එතකොට මේ තොරතුරු වල තියෙන යම් කිසි ඒ කියන්නේ ප්‍රීතිම විස්තරද? කන්න නැහැ, ඉන්න නැහැ, පින් මදි. මේ වගේ මහා ක්‍රීද වාචකයක් ඔවුන්ගේ ජීවිතවල තියෙන බව ඒ කරුණ වලින් පේනවා. හැබැයි අපට පේන්නේ බොහොම සුවල්පයයි. අපට විස්තර දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට බලන්න මේ මනුස්ස ලෝකේ ඉපදුණු අපි ඒ මනුස්ස ලෝකෙන් චුත වෙද්දී කොහේ යයිද කියලා දන්නේ. එතකොට මේක මිනිස්සුන්ට ඒ කියන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපට ඇති යම්කිසි බරපතල අප ඉදිරියේ අපි එක එක්කිනාට පෞද්ගලිකව අප ඉදිරියේ ඇති බරපතල අභියෝගයක් නොවේද? බරපතල අභියෝගයක් ඇයි අපේ ජීවිතවලට කිසියම්ම ඒ පිළිබඳව ආරක්ෂාවක් යම්කිසි රක්ෂණයක් එහෙම සහතික කොට කළ නොහැකිනම් ඒ අනතුරට ඕනෑම වෙලාවක අපි වැටෙන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අනතුර තියෙන දෙවියන්ටත් දේවචුති කියලා සූත්‍රයක. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි දිව්‍ය ලෝකේ දෙවිවරු චුත වෙනවා. චුත වුණාට පස්සේ නියසිල මතට ගත් පස්වල්පයක් වගේ ආයමත් දෙවියන් වෙලා උපදින පිරිස. මහා පොළොව වගේ පිරිසක් දෙවියෝ වෙලා හිටපු අය නිරේ යනවා. තිරිසන් යෝනියට උපදිනවා. ප්‍රේත ලෝකයට යනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා නිරය චුති කියලා සූත්‍රයක්. ඒ කියන්නේ නිරේනුත් ඒ සත්වයන් චුත වෙනවා. ඒක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි නිරේන් දුක් විඳලා විඳලා චුත වෙන සත්වයන් මහා පොළොව වගේ පිරිසක් ආයමත් නිරීම උපදිනවා. මහා පොළොව වගේ පිරිසක් තිරිසන් යෝනිය උපදිනවා. මහා පොළොව වගේ පිරිසක් ප්‍රේත ලෝකෙට එනවා. මිනිස් ලෝකෙ නිතාමත්ම ස්වල්පයයි. දෙවියන් අතර යන නිතාමත්ම ස්වල්පයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රේත චුති සූත්‍රය. ඒක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ප්‍රේත ලෝකෙ ඉන්න අය ඒ ප්‍රේත ආයුෂ ඉවර වෙනකොට ඉවර වෙද්දී ඒගොල්ලොත් චුත වෙනවා. මහණෙනි, ඒගොල්ලෝ චුත වෙද්දී මහා පොළොවගේ පිරිසක් ආයමත් ඒ ප්‍රේතයන් අතරම උපදිනවා. ඊටාම සුළු පිරිසක් තමයි මිනිස් ලෝකට එන්නේ. ඊටාම සුළු පිරිසක් තමයි දෙවියන් අතරට යන්නේ. බහුතරයක් ප්‍රේතයන් ආය ප්‍රේත ලෝකේ උපදිනවා. එහි උපදින්නට බැරි වුණොත් ඔවුන් ගිහින් උපදිනවා තිරිසන් අපායේ. එහෙම නැත්නම් ඔවුන් යනවා නිරේට. ඊළඟට උන්වහන්සේ දේශනා කරන මහණෙනි, තිරිසනොන්. තිරිසනොන් චුත වෙද්දී අපිට පේනවනේ නිරන්තරයෙන්ම තිරිසන් සතුන් චුත වෙනවා. තිරිසන් සතුන් මේ උපදිනවා, මේ චුත වෙනවා. නිරතුරුවම සිද්ධ වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා ඒ චුත වෙන තිරිසන් සතුන් ආයමත් බහුතරයක් තිරිසන් ලෝකේම උපදිනවා. එහෙම නැත්නම් ඔවුන් එතනින් චුත වෙලා නිරේ යනවා. එහෙම නැත්නම් මෙතනින් චුත වෙලා ප්‍රේතයින් වෙනවා. ඊතාමත්ම අල්පයි මිනිසුන් වෙන අය. ඊතාමත්ම අල්පයි දෙවියන් වෙන අය. අපිට දිව්‍යයෙන් වෙන සිද්ධ කීපයක් තියෙනවා. කන්තක අස්වැය දෙවියන් අතර උපන්නා. පාරිලීය හස්ති රාජයා දෙවියන් අතර උපන්නා. අල්පයි, ඉතාමත් ස්වල්පයයි. දැන් එසේ බලද්දී මේ ලෝකෙන් ලෝකට සංක්‍රමණය වෙන බවක් අපිට බැලුව බලමට පේනවා. මේක වෙන්නේ හේතුඵල දහමක් තුල. එතකොට මේ සත්වයන් අතර මිනිසුන් වේවා, දෙවියන් වේවා, තිරිසනන් වේවා, ප්‍රේතයන් වේවා, අසුරයන් වේවා, නිරයන් වේවා, සියල්ලන්ටම තිබෙන්නේ සැප අහිමි වීමේ අවදානම නේද? හැමතිස්සෙම උන්ට තිබෙන්නේ සැප අහිමි වීමේ අවදානම, දුකට වැටීමේ අනතුර. එතකොට එහෙනම් අපි මේ දැන් මේ ජීවන මිනිස් ලෝව ගත කරන මේ ස්වල්ප කාලය අපේ ජීවිතයේ එක්තරා තීරණාත්මක කාලයක්. මේ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යය අපිට නොපෙනීම තමයි අපිට තියෙන ලොකුම අලාභය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මෙහෙම. මහණෙනි, සක්විති රජ කෙනෙක් ඉන්නවා. මේ රජුරවන්ට තියෙනවා චක්‍රවර්ති මාණික්ක හතක්. මොහු ධාර්මිකව අවි ආයුධ පරිහරණයෙන් තොරව සමස්ත පෘථිවියම ධර්මයෙන් ආරක්ෂා වෙන දැහැමි රජයක් බවට පත් කරනවා. මේ පින නිසා මොහු ගිල්ල උපදිනවා. මොහු මනුස්ස ලෝකෙන් චුත වුණාම දෙවියන් අතර දිව්‍යංගේ ආයුෂ ඇති තාක්, දිව්‍ය ආශ ඇතිතාක් ඔහුගේ ඉඳලා ඒ දිවි ලෝකෙන් චුත වෙද්දී ඔහු නිරයන් ඉඳ තියෙනවා. ඔහු තිරිසන් ලෝක යන්න ඉඳ තියෙනවා. ඔහු ප්‍රේත ලෝක යන්න ඉඳ තියෙනවා. එතකොට බලන්න, යම් කිසි කෙනෙක් කාලාන්තරය මුළුල්ලේ පිං කරගෙන කරගෙන යනවා යම් කිසි තනක් උදෙසා. ගිහිල්ලා ඒ පින් රැස් කරගත්තට පස්සේ ඒ පිනින් ඔහු දෙවියන් අතරට යනවා. එහෙදී විපාක දීලා ඊට පස්සේ ඌට ඒ සියල්ලම නැති වෙලා ඌ නිරේයට එන්න පුළුවන්. එතකොට මේක මේ සසර ගමනේ තියෙන පැහැදිලි අවදානමක්. එතකොට උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ සක්විති රජුරෝ ඒ චක්‍රවර්ති මාණික්ක හතකින් සැපසේ වාසය කරද්දී එක්තරා මිනිසෙක් ඉන්නවා. ඔහු ඊටාම දුකසී වාසය කරනවා. ඔහුට කෑමක් නැහැ. ඔහුට ඇඳුමක් නැහැ. ඔහුට ඉන්න තැනක් නැහැ. හැබැයි ඔහුට මුණ ගැහෙනවා තථාගතයන් වහන්සේ. එහෙම නැත්නම් තථාගත ශ්‍රාවකේ. ඔහුට අසන්නට ලැබෙනවා චතුරාර්ය සත්‍යය. ඔහු මේ අවබෝධ කරනවා. අවබෝධ කළාට පස්සේ ඔහුත් ඔහුගේ ජීවිතේ ආවිෂ අවසන් වුණාට පස්සේ ඔහුත් මිනිස් ලොවෙන් චුත වෙනවා. ඊට පස්සේ ඔහු ගිහිල්ලා උපදිනවා දෙවියන් අතර, චක්‍රවර්ති රජතුමා උපදිච්ච තැනම. අර චක්‍රවර්ති රජතුමා, සක්විති රජතුමා ආයුෂ ගෙවී යාමෙන් ඔහු අර දිව්‍ය ආත්ම ගෙවී යාමෙන් ඔහු මරණයටපත් වෙලා නිර්යනවා. හැබැයි අර දෙවියන් අතර උපදිච්ච මාර්ගඵලලාභී ශ්‍රාවකයා ඒ දිවි ආයුෂ අවසන් වෙලා දිවි ලෝකෙන් චුත වුණාට පස්සේ ආයමත් දිවි කෙනෙක් වෙනවා. එයා සතර අපායන් නැහැ. කුමක්ද මේ රහස? මේ තියෙන යම්කිසි බරපතල රහසක්. ඒ රහස තමයි ඒ ධර්මයේ අවබෝධ කරපු කෙනාගේ සිත පටු වෙන්නේ නැහැ. දැන් අපේ සිතේ දැන් මේ සසර ගමනේ ආපු අප දැන් ගිවු මේ සංසාර ගමන ගැන වර්ෂ වලින් ගණන් කරන්න බෑ. ඊළඟට ආත්ම භව මෙච්චරයි කියලා ගෙවපු ආත්ම භව මෙපමණයි කියලා ගණන් කරන්න බෑ. එතකොට ක්‍රමානුකූලව අපේ ඥානේ එහෙමත් නැත්නම් අපේ ගුණේ වර්ධනය ක්‍රමානුකූලව වෙනවා නම් ඒ ක්‍රමානුකූලව වෙලා ඒක සම්පූර්ණ වෙලා එහෙනම් අපි නිකම්ම ධර්මය ආවෝද කළා මේකෙන් ඈතර වෙන්න හොඳටම ප්‍රමාණවත් අපි මේ ගෙවු කාලේ. එතකොට ඔබට දැන් තීරණය ඇති එහෙමනම් මේ පාරමී ධර්ම පුරාගෙන බෝසත් කෙනෙක් ගීපු ගමන අතිශයින්ම අසාමාන්‍යයි. ඒක කෙනෙකුට කරගන්න පුළුවන් එකක් නෙවෙයි. එතරම්ම අසාමාන්‍යයි. වරින් වර සතර අපායට වැටෙන ලෝකෙක මේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. එවැනි අවස්ථාවක ඒ අවබෝධ කරගන්න පුළුවන් හැටියට දෙවියන් වෙලා හෝ මිනිසුන් වෙලා හෝ උන්වහන්සේ මුණ ගැහෙනවා කියන්නේත් අතිශයින්ම දුර්ලභ එකක්. ඒක ලෝකී තාමත්ම අල්ප කොටසකට ලැබෙන එකක්. එහෙම කල්පනා කරද්දී බලන්න පින්වත්නි මේ සංසාර ගමනේ මේ ඉපදීපද මෙරිමෙරියන රටාවේ කිසියම්ම ආකාරයකට මේ සාධාරණ බවක් පේන්න නැහැ. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකින් ඈතර වීමමයි හොඳ කියලා. මොකද උන්වහන්සේ පහළ වෙන්නේ ඒකටමයි. උන්වහන්සේ පහළ වෙන්නේ මේ සත්‍යයම මේ අනතුරින් බේරන්න. මේ අනතුරු මොකක්ද? සිත පටුවීම. පටු සිත ඇතිවන්නේ කෙලෙස් නිසා. කොටිම්ම සක්කාය දිට්ඨිය නිසා. දැන් හිතලා බලන්න සතෙක් ගැන. දැන් අපි ගමු සුනකෙක් ඉන්නවා. දැන් තමන්ගේ ගෙදර සුරතලයට ඇති දැඩි කරනවා. එතකොට මේ සුනකයාට කෑම දෙනවා අපි. කෑමට මොනවා හරි ඌ ආස කරන දේවල් තිබුණොත් ඒ වෙලාවට අපි කෑම ගන්න අදින්න ගියොත් මොකද වෙන්නේ? අපිව හපනවා. ඒකට අපි කොච්චර ආදරය කළත් ඔහුට ඒ තේරෙනවද? නැහැ. මොකද හේතුව? අර ලැබිච්ච අරමුණට ඔහුගේ සිත පටු වුණා. තේරෙනවද කිව්වේ ඒක? අර ලැබිච්ච අරමුණට ඔහුගේ සිත පටු වුණා. එතකොට ඒ අරමුණට විතරයි ඔහු යොමු වෙලා ඉන්නේ. මේ වගේ සමහර මිනිස්යන්ට ඇති වෙනවා මේ වගේම ඇල්ම. කෑම ගැන වේවා, දරුවන් ගැන වේවා, ගෙවල් දොරවල් ගැන වේවා, ඉඩකඩම් ගැන වේවා. ඊට පස්සේ ඒ අරමුණට ඔහුගේ සිත පටු වෙනවා. පටු වෙච්ච ගමන් මොකද ආර්මයේ සාමාන්‍ය හැම සත්‍යයක්ම ජීවත් වන්නේ අරමුණට ග්‍රහණී වීමෙන්, උපාදාන සහිතවයි. එතකොට මොකද වෙන්නේ? අරකට ඔහු උපාදාන වෙනවා. උපාදාන වුණාට පස්සේ තමන් යමකට ග්‍රහණය වෙලා ඉන්න බව තමන්ට පේන්නේ නැත්තම් ඔහුට ඒකෙන් මිදෙන්න පුළුවන්ද? මිදෙන්න බෑ. සමහර අයට මේ පුංචි දේවල් නිසා ඒ පොඩි දේ අර හිත පටු වෙච්ච වෙලාවට ඒ පොඩි දේෙන් නිදහස් වෙන්න බෑ. ඒකම ඔහුගේ ඔළුවට එනවා. දැන් අපි ගත්තොත් කෙනෙක් බැන්නා කියමු. කෙනෙක් බැන්නට පස්සේ අපිට ඒකම ආවොත් හිතට මට බැන්නා. මම මෙච්චර දේවල් කළා. මං හාංක වශයෙන් දන්නේ මේ ගැන. මට බැන්නමෝ. මෙහෙම හිතන්න හිතන්න ඔහුගේ සිත පළල් වෙයිද? ඒකටම යොමු වෙයිද? අන්න ඒකට කියනවා සිත පටු වෙනවා කියලා. එතකොට මේ පටු සිත ආපු වෙලාවට ඔහු ඒ ගැන කියද්දි තව කෙනෙක් ඔහුට කියනවා නෑ ඔබ මෙත් සිත වඩන්න. ඒ කියන එක නහගනි හොඳට නුඹලතු. ඒ අවාදී දිනේ කෙනා කෙරෙහිත් ඔහු තුල කෝපය තියෙනවා. එලෝගනි ඔයා යන්න ඔයාගේ මෙත් සිත තියාගෙන මම දන්නේ මගේ ප්‍රශ්නේ කියලා. කියන්නේ නැද්ද එහෙම? අන්න පටු සිත. එතකොට බලන්න මේ සසරේ ගමන් කරන කෙනාට හැම තිස්සෙම ඉඩ ප්‍රස්තා. එහෙම නැත්නම් පරිසරයෙන් ලබා දෙන්නේ ඔහුට පටුසිතකට වැටෙන්නද සිත පලල් කරගන්නද? ඕන්න අනතුර. හැම තිස්සෙම ඔහුට ලබා දෙන්නේ සිත පලල් කරගන්න විෂයක් නොවේ. සිත පලල් කරගන්න කලාව නොවේ. සිත පටු කරගන්න අනතුරමයි. ඊළඟ අනිත් එක්කෙනා කියයි, ඇයි ඔයා නිකන් ඉන්නේ? අයියා මොකද මේකට ඇක්ෂන් එකක් ගන්න නැත්තේ? අයියා මේකට ඔයා මේ ඔයා ඔහොම ඉන්නකොට ඔයා නිකන් නෝන්සල් කියලා හිතයිනේ. එතකොට තමන්ගේ හිත ආයමත් පටු වෙනවා. ඒ මොකද හේතුව? දැන් රැකගන්නိබේ තමන්ගේ තත්ත්වය. අන්න එහෙනම් මේක පිටිපස්සේ තියෙනවා මම. පටුසිත පිටිපස්සේ මම සිටි. පටුසිත පිටිපස්සේ මගේ කියා දෙයක් තිබේ. පටුසිත පිටිපස්සේ මගේ පැවැත්ම කියා දෙයක් තිබේ. මමය මාගේය කියන හැඟීම තමයි. ඒ හැඟීම ආවට පස්සේ ඔහුට ඒකෙන් බේරෙනවා කියන එක ලේසි නෑ. පටුසිත තිබීමේ අනතුර මේ පටුසිතක් ඇති කෙනා ඔහුට පේන්නේ ඔහුට උවමනා ජීවිත යහපත නෙවෙයි. ඔහුට උවමනා ලාභයයි. පටුසිත කියන කෙනා කැමති ලාභයට. පටුසිත තියෙන කෙනා කැමති සත්කාරයට. පටුසිත තියෙන කෙනා කැමති කීර්ති ප්‍රශංසාවලට. එතකොට ඔහුගේ පටුසිත හොයන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ මේ පටුසිතට ලෝණපල සූත්‍රයේ තාම ලස්සන ප්‍රමාවක් දේශනා කළා. කුඩා බඳුනක් වැනිය. ඔහුගේ සිත කුඩා බඳුනක් වගේ. කුඩා බඳුනකට වතුර දමා තිනවා. මේ වතුර දෙම කුඩා බඳුනට කෙනෙක් ලුණු කැටයක් දමනවා. එතකොට මොකද වෙන්නේ? අර කුඩා බඳුනේ ඇති වතුර ස්වල්පයේ අර ලුණු කැටේ දිය වෙනවා. එතකොට ඒ වතුරේ රසය ලුණු රස බවට පත් වෙනවා. හේතුව කුඩා බඳුනක වතුර ස්වල්පයක් තිබීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටුසිත මෙවැනි දෙයකි. උන්වහන්සේ උපමාවක් දේශනා කරන පළල්සිත. ගංගානම් ගඟට කෙනෙක් දානවා ඒ ප්‍රමාණයම ලුණු කැටේ. ඒ ගඟේ ජලය තුලත් ඒ ලුණු කැටේ දිය වෙනවා. හැබැයි ලුණු රසක් ඒ ජලයෙන් එන්නේ නැහැ. මක් නිසාද? මහත් ජල කඳක් ඇති නිසාය. එතකොට කෙනෙක් මේ ධර්මයේ අවබෝධ කරන්න මහන්සි ගද්දී අපි ගත්තොත් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. අපි ගත්තොත් සෝතාපන්න වෙනවා. නැත්නම් ඒ ධර්මාර්ගයේ පිවිසෙනවා. පිවිසුණු ගමන් ඔහුගේ පටුසිත නැති වී යයි. ඒ පටුසිත නැතිවීමෙන් ඔහු හැමතිස්සෙම වාසය කරන්නේ කවරෝ චිත්තයකින්ද? පළල්ලෝ සිතකින්. එතකොට අපිට පේනවා මේ මිනිස්යාගේ සිතේ ඇති පටු බව නැති කරලා දෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමණයි. මේ ලෝකේ වෙන කිසිම දෙයකට මේ පටුසිත නැති කරන්න බෑ. සක්විති රජ කෙනෙක් වෙලා හිටියා කෙනෙක්. ඔහු තුල පවා තිබුණා සිත පටු වෙන ස්වභාවය. එතකොට ඔහු දෙවියන් අතරට ගියා. දෙවියන් තුලත් තිබුණා සිත පටු වෙන ස්වභාවය. ඒ ස්වභාවය නොතිබෙන්න ඔහු සතර අපාය වැටෙයිද? නෑනේ. ඒ ස්වභාවය තිබිච්ච නිසායි සතර අපාය වැටුනේ. එතකොට සිත පටු වෙන්න හේතු වෙන්නේ මමත්වය. එතකොට වෙලා බලන්න වෛර බැඳගෙන ඉන්න අය නැත්තම් මේ ඉඩ කඩන් දීපල මෙවට අධික ලෙස ගිජු වෙලා ඉන්න අය, එහෙම නැත්තම් නොයේ පරණ කෝන්තරගෙන කියවකෝ ඉන්න අය, මේ ඔක්කොම තුල තියෙන්නේ ওই ලක්ෂණේ නොවේද? අධික මමත්වය. අධික මමත්වය ඇති වෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය. එතකොට මේ සක්කාය දිට්ඨිය තමන් තුලින් ප්‍රහාණය වෙන්න නම් තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඕනේ. එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමන් එන්නේ නැත්තම්, ඒ ගැන තමන්ට හැකියාවකුත් නැත්තම්, ඒ ගැන තමන්ට විමසා බැලීමේ අවශ්‍යතාවයකුත් නැත්තම්, පටුසිත හටගත් වෙලාවට ඔහුගේ ප්‍රකෘති සිහිය නැතු යනවා. එතකොට ඔහුගේ ප්‍රකෘති සිහිය නැති වුනහම ඔහු ඉන්නේ අර පටුසිතට අවනතව. රාගය ඇති වෙනවා. එතකොට ඌට පටුසිතක් හට ගන්නවා. ඔන්න වර්ධී බැඳිනවා. අන්සතු දෙයකට ආසාව ඇති වෙනවා. එතකොට ඌට පටුසිතක් හට ගන්නවා. ඔන්න සොරකමේ බැඳෙනවා. මේ වගේ නොඑක ආකාරයෙන් ඌට කයින් වචනේ මනසින් වරදින්ද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපි කයින් වචනින් මනසින් අපි යමක් කරද්දී මේකට ගොඩාක් මුල් වෙන්නේ අපේ සිත නොවේද සිතයි එතකොට මේ සිත පටු වුණොත් ඒ පටු සිතින් ඒ පටු සිත මුල් වෙලා නේද අපි ඊට පස්සේ වචන කතා කරන්න තියෙන්නේ පටු සිත මුල් වෙලා නේද ඊට පස්සේ ක්‍රියා කරන්න තියෙන්නේ එතකොට මේ සංසාරේ අපි මේ ආපු ගමනේ සතර පායට අපි රැගෙන යන්නේ යම් මානසික ස්වභාවයකින්ද ඒ මානසික ස්වභාවය අපතුල තියෙනවා නම් ඒක අපතුල ඇති අනතුරක් නෙවෙයිද මෙන්න මේ අනතුර අපි දකින්න නැත්තම් අපිට මේකෙන් ගැලවෙන්න බෑ ඒ අනතුරේ පටුසිත හටගන්නා විදිය කොයි වෙලාවෙයි කොතනක සිදුවෙනවාද කියලා කිව නොහැකි කෙනෙක් අසනීප වෙනවා වයසට ගිහිල්ලා මේකෙන් බොහොම සතුටින් ඉඳලා ඔන්න රෝගාබාධයකට පත් වෙලා ඔන්න දැන් මෙයා රෝහලට ගෙනියනවා දැන් ඌ රෝහලේ ඇඳි හාස්විලා ඉන්නවා දැන් ඔහු දන්නේ ඌගේ ජීවිතේ කොච්චර කල් තියෙනවාද කියලා ඌ හිතන්නේ ඌ සනීප වෙලා ගෙදරයි කියලා සමහරට දවසින් දෙකකින් ඌ චුත වෙනවා ඌට පටුසිත තෝරා බේරා ගන්න බැරි නම් ඌගේ දරුවෙක් එනවා ආවිල්ලා කියනවා නේ අම්මේ ආරි ඉස්සරහගේ දෙමිනිස් ඕන්න ආයෙත් අර ඉදමට ප්‍රශ්නේ හදලා ඔන්න අද පොලිසිය ගිහිල්ලා ඔන්න අපිටත් එන්න කියනවා නඩු දානවා කියන අම්මි හොඳටම බැන්නා මම මේ ඔක්කොටම මහන්සි වෙලා මැඩියක් තියලා මම මේ ගිහිල්ලා එන ගමන් හරියට නිඳා කළා මේ පාරේ බැන බැන ගියා දැන් මේ කාටද කියන්නේ ආර මරණ ආසන්න කෙනාට ඔහුගේ සිත පළල් වෙයිද පටු වෙයිද ක්ෂණයකින්ම තරහ හට ගන්නවා ඊට පස්සේ තරහ පිටිපස්සෙන් එනවා බයක් මගෙන් පස්සේ මේ ළමයින්ට කාරදරයක් කරනවා මෙවුන් ඊට පස්සේ එනවා වෛරය සිත පටු වෙච්ච ගමන් මේකෙන් එයාව ගලවන්න කෙනෙක් නැහැ කොච්චරනම් මිනිස්යන් දුගති යනවද ඒ පටු සිටි මුදවන්න කෙනෙක් නැහැ පටු සිට ඇති කරලා දෙන්න ඕන තරම් ඉන්නවා මේකෙන් මුදවන්න කෙනෙක් නැත්නම් මොකද සසර ගමනේ භයානකකම ගැන නොදන්නා නිසාය සිහියෙන් නොසිටින නිසාය ඊට පස්සේ මොකද කරන්නේ මේ විදිහට කියලා ඔන්න ඉතින් අඬනවා අනේ දැන් අම්මත් අසනේ වුණා ඒක ඉතින් මේ අම්මගේ හිතේ මේවා ඔක්කොම වැඩ කරන්න ගන්නවා ඊට පස්සේ මේකෙන් බේරෙන්න බෑ ඕම් මරණයටපත් වෙනවා ඊට පස්සේ කවුද දන්නේ කොහේ ගියාද සතික් වෙලාවද ප්‍රීතික් වුණාද වින මොනවා හරි සතෙක් වුණාද අපි දන්නවද මොකක්වත් කිසිවක් දන්නේ නැහැ පටු සිතකින් මේ යනවා දැන් බලන්න අපි සාමාන්‍ය මේ ලෝකයේ දිනදා කතා බහේදී හැමෝම කතා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න පහසුකම් සලස්සා ගැනීම ගැන විතරයිනේ යාන වාහන නැත්තම් පාර හදාගෙන ඉන්න ලයිට් ගැනීම රැකී ආරක්ෂා මේ අපි එතකොට ජීවිතේ පහසුකම් සලසා ගැනීම ගැන එකම අරගලයක යෙදී සිටිනවා. මේ අරගලයේ නිමා නොවන අරගලයක්. මේ අරගලේ කවදාවත් සම්පූර්ණ කරන්න බැරි එකක්. එකම අරගලයක නිරන්තර අරගලයක යෙදී සිටිනවා මේ පහසුකම් සලසා ගැනීමට. පහසුකම් සලසා ගන්න අපි රැකියාවක් හොයාගන්නේ, ගෙවල් දොරව හදාගන්නේ පාරවල් ගත්තත් මේ හැම එකකම යම්කිසි අරගලයක් තියෙනවා. ඔය අතරේ තමයි මේ අපට වෙනම සිද්ධ වෙනවා මේක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව මෙහි සැබෑ තත්වය හඳුනා ගන්නට කිසිම පිළිවෙලක් නැහැ. මේ නිසා පින්වත්නි මේ පටුසිතයි පළල්සිතයි අතර අපි යම්කිසි තීරුම් ගැනීමක් කරගත යුතුයි. පලල් සිතක් ඇති කරගන්නට බොහෝ උපකාරී වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. දැන් අපිට පටු සිතක් ඇති වෙන වෙලාවට අපටම පුළුවන් නම් ධර්මයේ මෙනෙහි කරලා ඒ පටු සිත බැහැර කරන්න. ඒක තමයි අපේ වාසනාව. පටු සිතක් ඇති වෙච්ච වෙලාවට ධර්මයේ කවුරුත් කිව්වත් තේරෙන්නේ නැත්තම් අර පටු සිත තුලම රැඳී සිටිනවා නම් ධර්මයෙන් ඔහුට උපකාර නැත. ධර්මයෙන් ඔහුට උපකාර නැත. එතකොට ධර්මයෙන් උපකාර ලැබෙන්න නම් අර පටු සිතක් එක්ක ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, එක්ක වෛරය, එක්ක ලාභ සත්කාරිට ආසාව මේව ආපු වෙලාවට සිහි කරන්න බැරි නම් ධර්මයෙන් ඔහුට ඒකෙන් බින්දෙන්න පිළුවන් කමක් නැහැ. දැන් මේ ප්‍රශ්න වලින් මිදෙන්න, ඒ කියන්නේ මේ සිතේ ඇති පටු භවයේ අනතුරෙන් මිදෙන්න අපට ඊටාම ප්‍රයෝජනයි මේ සසර ගැන සිටීම. ඒ කියන්නේ අප මේ කෙලවරක් නැති සංසාරයක තමයි මේ ඉපදීපද අපි ආවේ. මේ වගේ ප්‍රශ්න වලට අපි කොයි තරම් මෝන දෙන්නේ නැද්ද? මේ වගේ ප්‍රශ්න වලට අපි කොයි තරම් මෝන දීලා මොන තරම් කරදර වලට භාජනය වෙලා කොච්චර කල් අපි නිරේ හිටපු අවස්ථාවක්ද අපි දන්නේ නෑනේ. දැන් අපි දන්නේ නෑ. ඒ මොකද හේතුව? දැන් අපි ගත කරන්නේ සුගතිය නිසා. දැන් අපි මේ සුගතියේ ඉපදලා ඉන්නේ යම් කිසි පොඩි කාලයකට. හැබැයි අපි නිරේ හිටපු දේවල් අපි දන්නේ නෑ. හැබැයි නිරේට ගියේ යම් සිතේ පටු බවකින්ද ඒක හිතේ තියෙනවා. අපි කොච්චරනම් තිරිසන් අපායේ ඉපදලා ඉන්නේ නැද්ද? අපි ඒක දන්නේ නැහැ. හැබැයි තිරිසන් අපායේ උපන්නේ යම් මානසික ස්වභාවයක් නිසාද ඒක තියෙනවා හිතේ. කොච්චරනම් අවස්ථාවල් වල ප්‍රේත ලෝකේ ඉන්නේ නැද්ද? එතකොට ප්‍රේතී බවට පත්ුනේ යම් මානසික ස්වභාවයකින්ද ඒක හිතේ තියෙනවා. අපි කොච්චරනම් අසුර වෙලා ඉන්නේ නැද්ද? ඔය එක එක්කෙනාගේ පුද පූජාවල් අරගෙන කොච්චර ඉන්නේ ඇද්ද භූතය වෙලා? එතකොට මේ පටු ස්වභාවයට පත්ුනේ යම් මානසික ස්වභාවකින්ද ඒක තියෙනවා නම් හිතේ. එහෙනම් අපිට මේ යම් කිසි මට්ටමකට තෝරා බේරා ගන්නට නම් සිත පිළිබඳ තමාගේ සිත පිළිබඳ තමන් අධ්‍යයනය කෙරෙදී යුතුයි. සිත පිළිබඳ තමන් විමසා බැලිය යුතුයි. තමාගේ සිත පිළිබඳ තමා විමසා නොබලන තා තමන්ට මේ අනතුරු මේ ස්වභාවය තුල තියෙනවා කියලා හඳුනා ගන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ හිකයි හරියට පැහැදිලි කරලා දෙන්නේ මේ පළල් සිත ඇති කරගන්න කියලා. පළල් සිතක් ඇති කරගන්න තියෙන හොඳම ලාභේ තමයි, හොඳම මොහොත තමයි, හොඳම අවස්ථාව තමයි ලාභ සත්කාරයට ඇති ආසාව හිතින් අතාරින්නක. ඒ කියන්නේ ප්‍රධානත්වයට, ලාභ සත්කාරයට, කීර්ති ප්‍රශංසාවලට මේට ඇති ආසාව හිතින් අතහැරිය ගමන් තමන්ගේ ප්‍රශ්නය හැදෙන ලুকু මානසික ස්වභාවයකින් තමන් නිදහස් වෙනවා. ඊළඟට පළල් සිතක් ඇති කරගන්න තියෙන ඊළඟ එක තමයි කෘතගුණ දන්නා බව. කළ උපකාරය සිතීම. කළ උපකාරය දන්නා බව. කෙලෙහි ගුණ. මේ උපකාරී වෙනවා පළල් සිතක් ඇති කර ගැනීම පිණිස. ඊළඟට පළල් සිතක් ඇති කර ගැනීමට උපකාරී වෙනවා අප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කොයි වෙලාවෙ අපිට මේන් චුතවන්ට සිද්ධ වෙයිද දන්නේ නැහැ. එතකොට අපි චුත වුණොත් චුත වෙන්නේ මේ හිතේ තියෙන මේ ක්ෂණික පරිවර්තනශීලී බව සමගයි. මොකද අපේ සිත වහා පෙරලෙන සුළුයි. මේ සිතේ ඇතිවෙන යම් යම් මනෝභාවයන්ට මේ සිත යට වෙනවා. එතකොට මේකෙන් බේරෙන්න බෑනේ. එතකොට මේන් බේරෙන්න බැරි නම් අපිට අනතුරක් නැද්ද? අනතුරක් තියෙනවා. එහෙමනම් අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේදී ওই අනතුර පිළිබඳ අපි තම තමන් පෞද්ගලිකව තම තමන් පිළිබඳව දැනුවත් වී සිටින්න ඕනේ. හැබැයි අපේ මේ දැනුවත් වීම අප විසින් කරගන්න ඕනේ. මොකද හේතුව අපේ හිතේ ස්වභාවයේ හැම තිස්සෙම ඒට යටවීමයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනේ මේ ලෝකේ වැහිලා තිබෙන්නේ කුමකින්ද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ උත්තර දුන්නේ මේ ලෝකේ වැහිලා තිබෙන්නේ අවිද්‍යාවෙන් කියලා. ලෝකේ කියන්නේ අසකරණාසී දේවකයි මනස. එතකොට මේක වැහිලා තියෙන්නේ වටහාගත නොහැකි ස්වභාවයකින්. එතකොට වටහාගත නොහැකි ස්වභාවයකින් තියෙනකොට මේ අනතුරු එකක්වත් අපිට ප්‍රකට වෙන්නේ නෑ. මෙවැනි අනතුරක් තියෙනවා කියලා අපට දැනුවත් වෙන්නේ නෑ. යම් කිසි විදිහකින් කිව්වත් ඒක අපේ හිතට යන්නේ නෑ. අපි බොහොම අතරමඟ නොහිත ලාමක අරමුණු වල එලිලා ඉන්නවා. අපේ හිතේ ඇතැම් ස්වභාවය හරියට මේ වතුරේ ගිලින්න යන මිනිස්සෙක් වගේ. දැන් බලන්න වතුරේ ගිලින්න යනකොට කවුරු හරි කෙනෙක් ඔහුගේ ස්වභාවය මොකද්ද? ඔහු දනිබනි ගහනවා බේරෙන්න. එතකොට කෙනෙක් යන ඔහුට උදව් කරන්න. ගිලින කෙනාව Tamanට අල්ලගන්න නොදී නේද යාට උදව් කරන්න ඕනේ. ඒ ගිලින කෙනා පැනපෙකම මෙයාගේ බෙල්ලෙල්ලුනොත් එයාත් ඒකෙම ගිලිනවා. මෙන්න මේ වගේ තමයි මේ මිනිස්සයා අරමුණු වලට ග්‍රහණය වීම. ඊට පස්සේ ඒක අතාරින්නේ නැහැ. ඒක දැඩි ලෙස අල්ලගෙන ඉන්නවා. එතකොට මෙවැනි මානසික ස්වභාවයකින් ඒ මානසික ස්වභාවය කොයි මොහොතේ හටගනියද කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් අපි දිනු කළ යුත්තේ සිහිය නොවේද? අපි නැත්තම් නිකම්ම සිහින ලෝකෙක ඉන්න පුළුවන්. ආ දැන් අපට තිසරණේ තියෙනවා. අපි කොහෙද දුගති යන්නේ? එහෙම හිතන අය ඉන්නවනේ. අපිට මොකුත් වෙන්නේ නැහැ කියලා හිතනවා. අපිට මොකුත් වෙන්නේ නැහැ කියලා හිතපු ගමන් ඔහු වැටෙන්නේ ප්‍රමාදයටයි. ඒක ප්‍රමාදයේ සිටිවිල්ලක්. ඒ සිටිවිල්ල ආපු ගමන් ඔහු සිහියෙන් තොර වෙනවා. සිහියෙන් තොර වෙච්ච ගමන් ප්‍රශ්න හට ගන්නව දන්නේ. ඒ ප්‍රශ්නෙට ඔහු හසු වෙනවා දන්නේ. ඒ ප්‍රශ්නේ තුල ඔහු ගිලිනවා දන්නේ. ඇයි දන්නේ නැත්තේ? ඔහු අනතුරු පිළිබඳ අදහස අතහැරලා මුලාවටපත් වෙලා. එතකොට මුලාවටපත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රැකවරණය හරියට නොලබා රැකවරණය ලබා තිනවා කියලා සිතීම. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අපට පේනවා දැන් ඔන්න ධර්මයේ අහද්දී කෙනෙකුට හිත පහදිනවා. මේ සිටි පහන් බව ඇති වෙච්ච ගමන් ඔහු මුලා වෙනවා. ආ දැන් මා තුල ශ්‍රද්ධාව පිහිටියා කියලා. නමුත් ඔහු තුල තියෙන්න පුළුවන් ඕනෑ වෙලාවක අමූලිකා ශ්‍රද්ධා. ඒ කියන්නේ මුලක් නැති පැහැදීම තියෙන්න පුළුවන්. එතකොට ඔහු තමා පිළිබඳ විග්‍රහයක යෙදෙන්නේ නැති නිසා මේක තෝරා බේරගන්න තමන්ට බැරි වෙනවා. ඊට පස්සේ ටික ටික ඔහු පිළිගැනීමටත් ලක් වෙනකොට ඔහු ධර්මදරේ කියලා ඔහුත් එක්ක අනිත්‍ය කතා කරනවා. එදකට ඔහුට මතකින් කියන්න පුළුවන් දහම් කරුණු. එතකොට අනිත් අය ඔහුට ප්‍රශංසා කරනවා. හා ඔයා හරි පින්වන්තයි. ඔයාට හරි ඥානයක් නෙව. ඔයා නම් බේරුණා කියලා. එතකොට එයාම තමන්ට ලකුණු දා ගන්නවා. හා මං දැන් බේරුණා. ආන්න ලාභයට අහු වුණා. කීර්තියට අහු වුණා. ප්‍රශංසාවට අහු වුණා. ඒ අහුවෙච්ච ගම ඔහු ඒකේ හදා ගන්නවා පංජරේ කූඩුව. ඊට පස්සේ කූඩු වාසිය ඔහු ඉන්නේ. ඔහු හිතන්නේ කොහොමද? දැන් මම ඊට පස්සේ ඔහුට බේරෙන්න බෑ. ඒ හේතුව ඔහු හිර වෙලා. මේ විදිහට අපි හිතන්න බැරි විදිහට අපි ප්‍රශංසාවට හිර වෙනවා. කීර්තියට හිර වෙනවා. ලාභයට හිර වෙනවා. ඊට පස්සේ ඔහුට ඇති වෙන යම් කිසි මානසික අහංකාරකමක් එනවා. තමාගේ තත්වයක් පවත්ව ගන්න. මේ මොකක්වත් හිතාගෙන නෙමෙයි ආවේ. තමන්ගේ තත්ත්වය පවත්වා ගන්න ඌට හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඌ ඒක හිතේ තියාගෙන ඉන්න. නමුත් හිතේ තියෙන වෙනත් එකක්. හිතේ තියෙන මොකද්ද? පටුසිත හට ගන්න පරිසරය දෙනකොට පටුසිත හට ගන්නවා. පළල්සිත කියන එක ඉතින් හිතාමතාම වීරියකින් සීයකින් නොවනකින් උපද්දවා ගන්න ඕන එකක්. පළල්සිත හට ගන්නවා නම් නිකන් උත්සාහයකින් තොරව එහෙනම් මරණින් මත්තේ මහ පොළොව වගේ පිරිසස් ආයේ මිනිස්සු වෙනවා. පළල්සිත හට ගන්නවා නම් ඔටෝ නේ මරණින් මත්තේ ආයෙමත් මහ පොළොව වගේ පිරිසක් ආයෙ මිනිස් ලෝකට එනවා. මහ පොළොව වගේ පිරිසක් එනනම් ආයෙමත් දෙවියන් අතරට නෑ කිසි දානවන්නකි. දැන් අපි ගත්තොත් අපි මේ ධර්මය අහන්නේ ධර්මය ඉගෙන ගන්නේ මේ කටිටි ඔක්කොම කරන්න ඕනේ අපි තමාට රැකවරණයක් පිණිස නොවේද? ඒ තමාට රැකවරණය පිණිස බව සැනකින් අපට අමතක වෙන්නේ නැද්ද? අමතක වෙනවා. එතකොට බලන්න මේ විදිහට තමයි අපි අමතක වෙවි අපිට ලැබෙන යහපත් අවස්ථාවන් අපින් මගහැරි මගහැරි යන්නේ. අපින් මගහැරි මගහැරි යන්නේ මේ විදිහටමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ බුද්ධ කාලයේ විස්තරයක් ගැන. ඒකේ තියෙනවා මේ සමහර මේ වයසක අය පැවිදි වෙන බුද්ධ කාලේ. පැවිදි වෙනවට පස්සේ මේ පොඩි නමලා ඉන්නවා රහත් වෙච්ච. නිකෙලෙස් වෙච්ච. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන්ම ප්‍රගුණ වෙච්ච. මේ පොඩි නමලා කියනවා අර වයසක පැවිදි වෙච්ච අයට මෙහෙන්න දැන් මේ විදියට වල ගන්න ඕනේ. මේ විදියට අතපය ඔසවන්න දිගාරින්න. මේ විදියට සිහියෙන් යන්න. මේ විදියට සතපෙන්න. එතකොට පළල් සිතක් තිබ්බොත් හරි මම ආපු කාරණේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහන්නේ එතකොට මේ වයසක ඇත්තු කල්පනා කරනවා අනේ ගී කලදසාව. අපේ මොනුගුරන්ටත් වඩා පුංචි උන්නේව. දැන් මොන්දලා කියන හැටියට මට මේ ඉන්න විලා තියෙනේ කියලා මහණෙනි ඔවුන් ආපසු යති. එතකොට බලන්න එහෙමනම් මේ අනතුරු කියන එක හැම කාලෙම තියෙනවා. එතකොට අපිට ඔබට තේරුම් ගන්න පුළුවන් ද මේකට යම්කිසි ප්‍රඥාවක් අවශ්‍ය බව. ඒ කියන්නේ තමා තුල හටගන්න තමාවම නොමග යන තමාම ධර්මයෙන් බැහැරට වීසි වෙන යම් යම් ස්වභාවයන් Tamanට හඳුනා ගන්න තමා තුළම ප්‍රඥාව අවශ්‍ය බව. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි. ඒ ප්‍රඥාවන්තයා තමයි මේක තෝරා බේරගන්නේ. ප්‍රඥාව නැති කෙනා මේක තෝරා බේරගන්නේ නැහැ. මේක තෝරා බේරගන්න පුළුවන් කමක් නැහැ. ඇයි හේතුව? ප්‍රඥාවෙන් කළ යුතු දෙයක් නේ. ප්‍රඥාවෙන් කළ යුතු දෙයක් ප්‍රඥාව නැති කෙනෙක් කොහොමද කරන්නේ? මේක නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි කෙනෙකුට සියලුම මේ ලෝකේ කෙනෙකුට තියෙන සියලුම නෑදෑ හිත මිතුරන් නැති වුණත් දීපල නැති වුණත් ඔහුට ප්‍රඥාව නැති වෙලා නැත්තම් ඔහුට මුකුත් වෙලා නෑ කිව්වා. හැබැයි මහණෙනි යම් කිසි කෙනෙකුට දීපල වස්තු තියෙන ඕන තරම් යාළුවෝ තියෙනවා ප්‍රඥාව නෑ. ඔහුට කිසිවක් නැත කිව්වා. ඉතින් ඒ නිසා ඇයි උන්වහන්සේ මෙතරම්ම මේ නුවණ මෙහෙවීමේ හැකියාව මහා ඉහළින් දැක්කේ? උන්වහන්සේ ළඟට එන අය අතරේ උන්වහන්සේට හොඳට පැහැදිලිව පෙනෙන්නේ නැති ප්‍රඥාව නැතිගෙන ආපහු කැරකිලා තමන් සිටි සසරටම ආපහු යන හැටි. සසරේ යම් ස්වභාවයකින් තමන් හිටියාද ඒ ස්වභාවයටම කැරකී යන හැටි බුදුරජාණන් වහන්සේ කොතිකුත් දකින්නේ නැති. එතකොට බලන්න පින්වත්නි අපි මේ ජීවිතවල ඇති ඔය අවදානම මේ පටුසිත ඇතිවීමේ අවදානම මොන තරම් කල්ප ගානකට මිනිස්සෙක් වරගෙන යනවද? කල්ප ගානක් කොහොව දුගතියට ගෙනියනවා පටුසිත විසින්. දැන් අපි අපේ මනුස්ස ජීවිතය ගත්තොත් මෙතෙක් අපි ගෙවූ මනුස්ස ජීවිතය තුළ අපට නැද්ද මේ පටු ස්වභාවයට මේ ශීතපත් වෙලා යම් කිසි කීප කරපු දේවල් තියෙනවනේ. එහෙමනම් අපේ මේ හිත පටු ස්වභාවයට පත් වෙන එක නැවත වෙන්නේ නැහැ කියලා අපිට තිබෙන සාතිකය මොකද්ද? එහෙම සාතිකයක් නැහැ. එහෙනම් අපි කොච්චර පරිස්සම් වෙ යුතුද? අපි මොනතරම් පරිස්සම් වෙ යුතුද? අපිට තියෙන ලොකුම හානිය ඇති කරන්නේ මාන්නෙන්. මාන්නය තුනට පස්සේ මාන්නය ඇති වෙන්නේ කොමකින්ද? මම මගේය මාගේ ආත්මය කියන හැඟීමෙන්. අර සුභා ගැන වර්ණනා කරද්දි සුභා කියන ලස්සන උපමාවක් සුභාතිරණී කියනවා මට මේ ජීවිතේ පේන්නේ රූකඩ සඳරසනයක් වගේ. මේ රූකඩ සඳරසනිය තුල ඒ රූකඩේ නටවන්නා විසින් මේ ඔළුව සොලවනකට රූකඩේ විසින් ඔළුව සොලවයි. රූකඩේ නටවන්නා විසින් අතපය සොලවන විට රූකඩේ අතපය සොලවයි. රූකඩ නටවන්නා විසින් එහාට මෙහාට නූල් ඇදගෙන යන විට රූකඩේ ඇවිදි. සුභා තිරණය කියන මම මේ රූකඩේ කඩලා බිඳලා වීසි කළා. අපට සිටිවිල්ලක් අතවිල නැහැ නේ. මේක රූකඩයක් කියලා. මේක සිත විසින් මෙහෙවන එකක් කිය. සිත තමයි අපි ඔළුවේ හට මෙහට කරකවන්නේ. සිත තමයි අපි අතපය හට මෙහට කරවන්නේ. සිත තමයි අපි අවිද්දවන්නේ. සිත තමයි අපි මෙහෙවන්නේ කියලා. අපිට මේ සිතේ රූකඩ කියලා අපිට සිතවිල්ලක්වත් ඇවිල්ලා නැහෙනේ. බලන්න අපි ප්‍රඥාව අපි අවදි කරගන්නේ කවදාද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණාම අපට ගොඩාක් සිදුවන්නේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ ධර්මයේ තුල අපි යම්කිසි නිකන් උද්දාමයක් ඇති කරගෙන අපි දැන් මේ විඥාන ගැන දන්නවා, අපි දැන් නාම රූප ගැන දන්නවා, අපි දැන් පටිසම්පාද ගැන දන්නවා කියලා අපේ මේ අර දැනුම පිළිබඳ අපි යම්කිසි අතිශයෝක්තියෙන් කතා කර කර සිටීමක් නෙවෙයිද? නමුත් සිතපටු වෙන වෙලාවට ඒ දැනුමින් අපට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තම් ඒ දැනුම අපට ඇති කරගන්න බැරි නම් ඒ දැනුමින් සහයක් ගන්න බැරි නම් එය හුදෙක්ම මතකයක් පමණයි. මතකයකින් එහා කිසිම දෙයක් නැහැ ඒ දැනුමේ. ඒ මතකයකින් කරලා දෙන්න මොකක්ද? ඒ වෙලාවට ඒ සිහිපත් කරලා දෙනවා. සිහිපත් කරලා දුන්න විට අපි ඒ කියනවා. ඉතින් අන්න අය එතකොට මොකද කරන්නේ? පසසනවා. එතකින් ඒ කරුණ සමාප්තයි. නමුත් හැබෑදිය ඒ නොවේ. හැබෑදිය නම් මේ මෙවැනි දෙයක් දැන් මට සිදුවීගෙන යනවා. දැන් මේ විඥානේ හැදින්නේ මේ විදියටයි. මට ඒ පාලනය කළ නොහැකි දෙයක් මේ අනතුරකි. මෙයින් මා නිදහස් විය යුතුයි කියලා නූපන් අකුසල් නූපදින්නත් උපන් අකුසල් ප්‍රහාණය කරන්නත් වීරිය හටගන්නේ නැත්තම් ඒ දැනුමින් තමාට ලාභයක් තිබේද? ඉතින් මේ නිසා පින්වත්නි දැන් බලන්න මේකට අපිට තියෙන ඇත්තෙම වයස පිළිබඳ ප්‍රශ්නයක් නෝවේ. අපිට තියෙන්නේ භාෂා පිළිබඳ ප්‍රශ්නයකුත් නෝවේ. මම කියන්නේ ඔබට භාෂා ભેදයකින් තොරව, ಜಾති කුල ගෝත්‍ර ભેදයකින් තොරව, දෙවි මිනිස් ભેදයකින් තොරව සීලු දිනාගෙම තියෙන චිත්ත ස්වභාවයක් නේද මේ? එතකොට මේ චිත්ත ස්වභාවය තුල ඒ අනතුර හට ගැනීමෙදී දෙවියන් තුලත් ඒ හට ගන්නවා. මිනිසුන් තුලත් ඒ හට ගන්නවා. සතුන් තුලත් ඒ හට ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මනුස්සත්විති සූත්‍රයේ මිනිසුන් අතරේ ජීවත් වෙන අය චුත වුණාට පස්සේ සුවල්ප පිරිසක් මිනිසුන් වෙනවා. ඒ කියන්නේ සුවල්ප පිරිසක් ඉන්නවා අර පටුසිතින් බේරෙන්න පුළුවන් අය. බොහෝ පිරිසක් දුගතියේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ ප්‍රේත ලෝකේ එහෙම නැත්නම් තිරිසන් ලෝකේ ජීවත් වෙන අය නිරේ. ඔවුන් එහෙන් චුත වෙද්දී නැවත ඔවුන් උපදින්නේ එතනමයි. එහෙනම් මොකක්ද එතනදී වෙන්නේ? ඔවුන් යම් පටු ස්වභාවයක මනසකින් ඉන්නවාද ඒ පළල් වෙන්නේ නැහැ. ඒක නේද හේතුව? පටු ස්වභාවකින් යම් මනසක් තිබේද පරිත්ත චේතස. පටු ස්වභාවකින් මනසක් තිබේද ඒ පළල් වෙන්න විදියක් නැහැ. ඇයි හේතුව? ඔවුන්ට කවුද මේවා කියන්නේ ඉන්නේ? මේවා කියා දෙන්න කෙනෙක් ඉන්නවද තිරිසන් ලෝකේ? නැහැ. මේවා කියා දෙන්න කෙනෙක් ඉන්නවද ප්‍රේත ලෝකේ? මේවා කියා දෙන්න කෙනෙක් ඉන්නවද අසුර ලෝකේ? නෑ. කවුරුවත් කෙනෙක් තටුවක් තියලා මල් පහන් පාත්මය කරලා අඬ ගහලා අනේ භූතේනි නුඹලා සසර කියලා කියනවද? අඬ ගහලා කියන අරක කොටපම් මේක මරපම් ඒකනේ කියන්නේ. අර පටිසිත තියෙන අමනුෂ්‍ය පෙළඹෙන්නේ දෙක කරන්න. අහන්න බලන්න. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ අපි මේ කාරණේ ගැන දැන් මේ සාකච්ඡා කරමින් යද්දි එහෙමනම් මේ දෙවියන් මිනිසුන් සියලු දෙනාම හරි අසරණයි කියලා. විසඳුමක් නැති ආසරණකමක්. කෑමක් බීමක් ලබා දෙනවා කියන එකට විසඳුමක් තියෙනවා. ඇඳුමක් කැඩුමක් නැති එකට විසඳුමක් තියෙනවා. ගියත් උරන් නැති එකටත් විසඳුමක් තියෙනවා. පාරත් උරන් නැති එකටත් විසඳුමක් තියෙනවා. හැබැයි සිත පටු වෙද්දී දුගති යනවා නම් ඒට විසඳුමක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නැත්තම්. මෙන්න මෙතනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇති වටිනාකම තියෙන්නේ. එතකොට මේ මිනිස්යාට මේ වටහා ගන්න අමාරුයි. වර්තමානයේ මිනිස්යා මේ සුගතිය තුල ලැබෙන පහසුකම් වලට මුලා වෙලා. දැන් අපි ගත්තොත් මේ අපේ හැමතිස්සෙම මේ ජීවත් වෙන මිනිස්සයා මේ තමන් අහන්න දකින දේවල් ඇසුරින්. එතකොට අපිට අහන්න දකින දේවල් තුල තියෙන්නේ හැමතිස්සෙම මේ ලෝකයේ පිළිබඳ මන්මත් කරන දෙයක් නම් ඔහුට පුළුවන් දෙයක් ගොඩ එන්නේ බෑනේ. ඒ නිසා වෙන්නේ මොකද? දැන් අපි ගත්තොත් මෙවන් තැනකට ඇවිල්ලා යම් කෙනෙක් ජීවිතය ගැන සල්පයක් අසාවි. නමුත් මෙතනින් පිට වී ගිය විට වෙනම ලෝකයක් නෙමෙයි තිබෙන්නේ. වෙනම ලෝකයක්, වෙනම ප්‍රශ්න ගොඩක්, වෙනම ආකල්ප. මේ කියන්න කවුරුවත් නැහැ. එතකොට බලන්න මේ අසරණකම ඉදිරියේදී අසරණකමක් මිසක් සරණක් නොවේ. ඒ නිසා සරණ අපි හදාගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ සරණින්, උන්වහන්සේගේ සරණ යෑමෙන්, ධර්මයේ සරණ යෑමෙන්, ශ්‍රාවක සංඝයා සරණ යෑමෙන් අපි සරණ හිතාමතා හදාගත යුතුයි. එහෙම නැතුව අපිට වෙන පිළිසරණක් අපටත් නැහැ, දෙවියන්ටත් නැහැ. දෙවියන්ටත් නැහැ, මිනිසුන්ටත් නැහැ. දැන් අපට මේ පොඩි අවස්ථාවක් තියෙනවා. දැන් මම කියවන්නේ ඔබට මතකද? නිරිසතුන්, තිරිසං සතුන්, ප්‍රේත ලෝකේ, අසුරයින් මෙයි චුතුනාට පස්සේ නැවතත් ඒක මේගොල්ල උපදින්නේ මොකද? අර පටුසිතින් බේරෙන්න ඒගොල්ලන්ට ක්‍රමයක් නැති නිසා. දැන් සුගතියින් අපි සුගතියින දෙවියන්. මේ දෙවියන්ට මිනිසුන්ට මේ අවස්ථාව තියෙන්නේ මොකද? අපිට මේ සිත පළල් කරගැනීමේ අවස්ථාවක් තිබෙන නිසා. එතකොට මේ සිත පළල් කරගන්න නම් අපි අපේ ප්‍රඥාවෙන් අපි කල්පනා කරන්න ඕනේ. ප්‍රඥාවෙන්ම හිතන්න ඕනේ. අපි මේ ආවේ බොහෝ කල් සසර ගමනක මේ යම් කිසි ආකාරයකට අපට මිදෙන්න අවස්ථාවක් අප ඇති කරගත යුතුයි කියලා අපි ප්‍රඥාවම දිනු කරගන්න ඕනේ. එතකොට මේ ප්‍රඥාව පාදක කරගෙන තමයි අපිට මේ කරන්න තියෙන්නේ. ඒකනි ආර්ය ස්ථාගික මාර්ගයේ පටන් ගන්නේ ප්‍රඥාවෙන්. සම්මා දිට්ඨියෙන් පටන් ගන්නෙ. ප්‍රඥා ස්කන්ධයෙන් පටන් ගන්නෙ. මොකද හේතුව ප්‍රඥාව නැතුව මේ කරන්න බෑ. එතකොට පින්වත්නි, දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අද කාලෙත් ගත්තොත් අනතුරු වලට මිනිස්සු භාජනය වීමේදී අද කාලෙත් 100%ක්ම වැඩි. බුද්ධ කාලේම නෙමේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. රහතන් වහන්සේලා වැඩ හිටියා, මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ වැඩ හිටියා. ඉතින් උන්වහන්සේලා මේ ජීවිතය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුදී ඔවුන්ගේ භාෂාවෙන් කියාගෙන ගියා. ඒ නිසා ඔවුන්ට ඒ කරුණ වැටහුණා. ඒ වැටහීම තුළ ඔවුන්ට තමන්ගේ සිත පිළිබඳ යම්කිසි තීරුම් ගැනීමක් කරගන්න පුළුවන් වුණා. අදත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කළොත් අපට ඒක කරගන්න යම් කිසි උත්සාහයක් ගන්න පුළුවන්. ඒකයි මේ විශේෂයෙන්ම අපි ඒ සඳහා දැන් ඔබට මතකද මේක ගොනු කරගත්තොත් මේ පටු සිතක් අපිට පවතින තියෙන අනතුර එකක් තමයි අපිට තියෙන මොකද්ද? ලාභ සත්කාරයට ආසාකම. ඊළඟට මට ඔබට කියන්න අමතකුණා ලুকু අනතුරක් තමයි කලබල වීමයි. මොකද්ද? කලබල වෙච්ච ගමන් කොරස් කටිත් අත දාන්න බෑ. පුළුවන්ද? බැහැලු. මේ නිසා මේ හිත කලබල වෙච්ච ගමන් අන්න ඒ බඳු එක්කිනා තමයි අර අරමුණ එකපාට අර ගිලෙන්න ගිය මනුස්සයා වගේ අරමුණ එකපාට අල්ලගන්නේ. හොඳට බලන්න හිතලා කවුරු හරි ඉන්නවා කියලා ලুকু මාන්නකින් මම හරි මට තමයි තේරෙන්නේ. මම කියන විදිහට මේක වෙන්න ඕනේ. එයාට කවුරු හරි බයිනවා. එතකොට යා එක පාට කලබල වුණොත් යාට පුළුවන් දේක විග්‍රහ කරගන්න බෑනේ. බුදුරජාණන් වහන්සේගේ හොඳ උපදේශයක් තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා මේ ගුරුවරයයි ගෝලයයි බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී ගුරුවරයෙකුයි ගෝලයෙකුයි පිටිපස්සෙන් යනවා. ගුරුවරයා පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි බයිනවා. ගෝලයා පුළුවන් තරම් ප්‍රසංසා කරනවා. ඉතින් උන්වහන්සේලා රැ නවතැන් ගත්ත එක තැනක. නවතැන් ගත්තාම අර ජෝඩුවක් තව නවතැන් ගන්න. දැන් ගුරුවරයා පැත්තකටලා පුළුවන් තරම් බන්නවා. ගෝලයා ප්‍රසංසා කරනවා. ඉතින් පහුදා භික්ෂුන් වහන්සේලා කතා කරනවා හරි පුදුමයි මේ බුදුරජාන් වහන්සේට කොච්චර මේ මිනිස්යන්ගෙන් අවබෝධයක් ඇද්ද? ඒ මේකට කිසි ප්‍රතිචාරයක් නැහැ කි. කිසි ප්‍රතිචාරයක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි කවුරු හරි බැන්නොත් කලබල වෙන්න එපා. බලන්නේ බැනපු කාරණේ තමා තුල තියනවාද කියලා. ඒක තමා තුල නැත්නම් ඉතින් Tamanට අදාල් නැහනේ. අතාරින්න කියලා. මහණෙනි කවුරු හරි තථාගතයන් වහන්සේට බයිනවනම් බලන්නේ බයින දෝෂී තියනවාද කියලා උන්වහන්සේට. උන්වහන්සේට ඒ දෝෂී නැත්නම් ඒක අතාරින්න කියනවා. ඊළඟට කියනවා මහණෙනි කවුරු හරි ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරනකට කලබල වෙන්න එපා. ඒක පිළිගන්න. බලන්න මේ තමන් තුළ තියෙන එකක්ද නැති එකක්ද කියලා. ඒක තියෙන එකක් නම් හිතන්න ආයෙත් තියෙන එකක් නෙවෙයි. ඒක තමතු මේ හිතට ගන්න එපා ඒක. තථාගතයන් වහන්සේට කවුරු හරි ප්‍රශංසා කරනවා. එතකොට බලන්න මේ ප්‍රශංසාවට තථාගතයන් වහන්සේ තුලී ප්‍රශංසාවට අදාළ කරුණ තියෙනවද? තියෙනව නම් ඉතින් අමුතු එකක් නෑ ලෝකේ. බලන්න කොච්චර විශ්මයජනකයි ඒ උපදේශ. ඔන්න කෙනෙක් කියනවා ඔයාලට මෙහෙම කිව්වා ඇයිව බලන්නේ. ඔන්න කලබල වෙනවා අරයා. කලබල වෙනවද නැද්ද? කලබල වෙච්ච ගමන් ඔහුට පටුසිත හටගන්නේ නැද්ද? හටගන්නවා. එහෙනම් කලබල වීම තුල අපිට මේ ඇත්ත නැත්ත තෝරා ගන්න තියෙන අවස්ථාව නැතු වෙනවා. ඊළඟට මම ඔබට කිව්වා ලාභ සත්කාරට ආසා කිරීම කලබල වීම කළ උපකාරය ඔව් අමතක වීම. ඒ පටුසිත ඇති වෙච්ච එක්කෙනාට කළ උපකාර මතක් වෙන්නේ නැහැ. කවුරුනේ මතක් කරලා දෙන්න ගියත් කියෙන් තියනවා. එයාට මතක් වෙන්නේ තමන් කරපු දේවල් කියයි. දැන් ඔන්න මේ වගේ ඔන්න කෙනෙක් අපි කිව්ව ඔන්න කෙනෙක් යාළුවෙක් කියන යම් මහමෙවුනාවට යන්න කියලා එක්කන් එනවා. ඊට පස්සේ ඔන්න මහමෙවුනට එක්කගෙන පාර පෙන්නනවා. ඊට පස්සේ ඔන්න මේ ඇවිල්ලා එයා ධර්මයේ ඉගෙනගෙන දැන් ඔන්න කුසල කුසල හඳුනා ගන්නවා. ඊට එක්කන් ආපු එක්කෙනා නොමග යනවා. එයා කියනවා මමයි ඔයාව එක්කන් ආවේ. ඔයා දැන් මට කෙලිගුණ දක්වන්න. කෙලෙහි ගුණ කියන එක අඳුනගෙන නොසිටියොත් මොකද වෙන්නේ? ඔයා දැන් මට අරවල් වැඩි අසවල් වැඩි කළා දෙන්නේ. මොකද ඒ කෙලෙහි ගුණ පිණිස අසත්පුරුෂයාට බැරිද කෙලෙහි ගුණ නාමයෙන් පුද්ගලයාව නොමග යවන්න? ඒ නිසා ඔබට මතක තියාගන්න මම පටුසිත ඇති වෙන්න ඕනම අවස්ථාවක සදී පැහැදී තිබෙන පරිසරයක් තියෙන. ඒ නිසා මේට හොඳට නිදහස් නිස්කලංකව නිසොල්මනේ තේරුම් ගත යුතු දෙයක්. සමහරු කියන ඔන්න මෙහෙ වෙනවා ටික කාලයක් ඉන්නවා ඔන්න බලන ඔයාට ප්‍රධානත් ලැබෙන්නේ නැහැ. එයා බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ නැහැ. එයා ඉන්නේ ධර්ම හොයන්න නෙමෙයි. ඊට සුන්නේ යනවා යන වෙන තැනකට. ගිලියා එකන් ආපෙක් කෙනාට කියන ඔයාට මම මෙතනත් ඉන්නේ ඔයාටනේ මං. එහෙනම් ඉන්නේ තව තැනක් තියෙනවා යන්. ඊට පස්සේ හදන්නේ එයාට එයා එතන දුන්නේ එයාට මේ මෙතනදි නැති පිළිගැනීමක් එතන තියෙනවා. එතකොට මියා හඳුනා ගන්න ඕනේ මියා හොයන්නේ ධර්මයෙන් නොවේ. මියා හොයන්නේ මොනවද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඒවා තියෙන තැන මේ හොයන් යන්නේ. ධර්මයෙන් නෙමෙයි. නමුත් එයා කියන්නේ මොකද්ද? මම ධර්මයෙන් හොයන් යනවා කියලා. මේ නිසා මිනිස්යාගේ ස්වභාවය කොහමද? මිනිස්යාගේ ස්වභාවය හඳුනා ගන්න අමාරුයි. දැන් මේ කියපු කරුණෝස්සේ ඔබට මොකද හිතෙන්නේ? දිව නිකන් දත් 32 මැද්දි තිබෙනා වගේ එකක් නේ. ඒ කියන්නේ මේක මොළේ පාවිච්චි කරලම මොළේ පාවිච්චි කර කර යන්න තියෙන ගමනක්. නෝනින් කල්පනා කර කර යන්න තියෙන ගමනක්. නෝනින් විමසීමසා යන්න තියෙන ගමනක්. එහෙම නැත්තම් මොකද පටුසිත හට ගැනීම අපට පුරුද්දයක් නිසා පුරුද්දට වැටිච්ච දෙයක් නිසා ලීසියෙම අපේ සිත පටු බවට පත් වෙනවා. ලීසියෙම මේ පුරුද්ද තියෙන නිසා එතකොට සිත පළල්ව ඇති කරගන්නේ තමයි අපිට නුපුරුදු දේ. ඒ නුපුරුදු දේ කරගන්න මහත් වෙහසක් දරන්න ඕන. එහෙමනම් අපිට මේ ඉතින් කලන මිතුරන් හඳුනා ගන්න නෝණින් කල්පනා කර කර කරන්න ඕනේ. ඇත්ත ධර්මය හඳුනා ගන්න නෝණින් කල්පනා කර කර කරන්න ඕනේ. ඇසුරු කළ යුතු කෙනා හඳුනා ගන්න නෝණින් කල්පනා කළ යුතුයි. එතකොට බාහිර දීපවා තීරුම් ගන්න නෝණ ඕනේ. අභ්‍යන්තරයෙන් කොහෙත්ම ඕනේ නේ. දැන් මේ පටුසිත පලන සිත පිළිබඳ කතාව බාහිර එකක් නෙවෙයිනේ. ඒක මොකද්ද? අභ්‍යන්තර එකක්. මේසේ නෝණින් සිහි කරන්න හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා.